නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උදේවරුවේ අපි ඉගෙනගත්තු දේශනාවේ නම මොකද්ද? අජිත සූත්‍රය. හවස්වරුවේ ඉගෙන ගන්න දේශනාවේ නම මේඝිය සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? මේඝිය සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ නවවන කොටසේ. නවවෙනි නිපාතයේ තමයි මේඝිය සූත්‍රය සඳහන් වෙන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වාලිකා කියන නගරාසන්නේ. කොහෙද? වාලිකා. ඒ වාලිකා කියලා කන්දක් තියෙනවා. ඒ වාලිකා කියන කන්දේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ ආනන්ද හාමුදුරුවෝ නෙවෙයි. ඒ වෙනකට උපස්ථාන කළේ මේඝිය කියන ස්වාමින් වහන්සේ. කවුද? මේඝිය ස්වාමින් වහන්සේ තමයි උපස්ථාන කළේ. ඉතින් එතකොට ආනන්ද හාමුදුරුවෝ පත් කළා නැහැ. මේඝිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. කිව්වා, ස්වාමීනි, මං අද පිණ්ඩපාතේ වඩින්නට කල්පනා කළා ජන්තු ගමට. මොකද ඒ ගමේ නම? ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වඩින්න කල්පනා කළා. ඉතින් මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අවසර අරගෙන පිණ්ඩපාතේ වඩින්න පිටත් වුණා. පිණ්ඩපාතේ කරගෙන ඊට පස්සේ ජන්තු ගමේ පිණ්ඩපාතේ කරගෙන ගඟක් අයිනට ගියා. ඒ ගඟේ නම කිමිකාලා. කිමිකාලා කියන ගඟ අයිනේ දානි වළඳලා දැන් ගංගියුර ලස්සන්ට තියෙනවා. මේ ගංගියුරි දැන් ඇවිද ඇවිද ඉන්නවා. ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ දැක්කා ලස්සන අඹ වනයක්. හොඳ ලස්සනට හේවන තියෙන අතුපතර විහිදුණු ලස්සන අඹ වනයක්. දැකලා කල්පනා කළා, ෂා, මෙන්න තැන. කල්පනා කළා මෙතන තමයි භාවනා කරන කෙනෙකුට කියාපු තැන. මෙතන තමයි හොඳම තැන. මේ වගේ තැනක මටත් භාවනා කරන්න තියෙනවා නම් කොයිතරම් හොඳයිද කියලා මොකද කළේ? ඒක හිතේ තියාගෙන ආපහු මේ මේඝිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් කිව්ව, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මං අද කිමිකාලා කියන ගංගියුරේ ඇවිද ඇවිද ඉන්නකට දැක්කා ලස්සන අඹ වනයක්. දැකලා මට හිතුණා මෙතන නම් භවනා කරන්න කරිම අගේ ඇති තැනක් නේ. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන භවනා කරන්න එන්න ඕනි භාග්‍යතුන් වහන්සේ, මං එහෙමනම් ඒ අඹ වනයේට යන්නද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මේඝිය, පොඩ්ඩක් ඉන්න, මෙතන වෙන කවුරුත් නැහැ, ඒ නිසා පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා. තව කවුරු හරි භික්ෂුවක් එනකන් ඉන්න කිව්වා. එතකොට මේඝිය කියනවා, මේඝිය ස්වාමීන් වහන්සේ කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට නම් ඉතින් මාර්ගය වඩන්න කියලා එකක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ දැන් ඉතින් නිවන් මඟ සම්පූර්ණ කරගෙන ඉන්නේ. අනේ වුණාට මට එහෙම නෙවෙයි. මට මාර්ගයේ තව දියුණු කරගන්න තියෙනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මේ අඹවණේට යන්නම් කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආයමත් පදාලා පින්වත් මේගිය මොකද කලබලේ? පොඩ්ඩක් ඉන්න, තව කවුරු හරි භික්ෂුවක් එනකන්. ආයමත් මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට නම් ඉතින් ආය මාර්ගය වඩන්න කියලා දෙයක් නෑ, මාර්ගය දියුණු කරගන්න කියලා දෙයක් නෑ. අනේ මට නම් එහෙම නෙමෙයි, මේක කොහොම හරි කරගන්න ඕන. දැන් අපි වගේ නේ, අපි මෙරසතන් වලට යන්නේ මේක කරගන්න ඕනේ කියලා නේ. ඔව්. ආන් ඒ වගේ මේක කොහොම හරි කරගන්න ඕනේ මේ ගිහිල්ලා කියලා ඔන්න කල්පනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඉතින් භාවනා කරන්න ඕන, භාවනා කරන්න ඕනම කියලා කියනවනම් ඉතින් මොනවා කරන්නද? හොඳයි එහෙනම් යන්න කියලා. ඉතින් මියා හරි සතුටින් පිටත් වුණා. පිටත් වෙලා කිමිකාලා ගඟ ආයනේ තියෙන මේ අඹ වනයේට ගිහලා දැන් මියා බලනවා ලස්සන හොඳට හිවණ තියෙන ලොකු අඹ ගහක්. මියාගේ හිත ගියා අඹ ගහකට. ඒ අඹ ගස් සෙවනේ දැන් මියා වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. ටිකක් වෙලා යනකොට හිත රාගයේ රාග සිටිවිලි වලින් හිත ඇවිස්සෙන්න ගත්තා. දේශ සිටිවිලි වලින් හිත ඇවිස්සෙන්න ගත්තා. නපුරු සිටිවිලි වලින් හිත ඇවිස්සෙන්න ගත්තා. මම කල්පනා කරන මොනවා මේ පුදුම එකක්නේ මට මේ සිද්ධ වෙන්නේ. මං කොයිතරම් ශ්‍රද්ධාවෙන්ද මම මේ ගිහි ජීවිතය අත්හැරලා දාලා මේ බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. ඉතින් එබඳු ශ්‍රද්ධාවකින් ඇතුළු වෙච්ච බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච මගේ හිතට නේද මේ දැන් මේ පාපී අකුසල් සිටිවිලි, මේ රාග සිටිවිලි, මේ ද්වේෂ සිටිවිලි එන්නේ කියලා කල්පනා කළා. මියා දැන් භාවනා කරන්න හදනවා බෑ. අටුවාවේ සඳහන් වෙනවා මේකට හේතුව 500ක් ආත්ම භාවවල රජකුමාරයෙක් වෙලා උයන්කෙලි යෙදිච්ච භූමිය කියලා. ඒක ඉතින් මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ ළඟට ආපහු මෙයා පිටත් වුණා. පිටත් වෙලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගියා, මං අඹ ගහකට වාඩි වුණා, භාවනා කරන්න පටන් ගත්තා. කොහේ භාවනා කරගන්නද? මගේ හිතේ රාගය අවිස්සෙන්න ගත්තා, ද්වේෂය අවිස්සෙන්න ගත්තා, අය නපුරු සිටිවිලි අවිස්සෙන්න ගත්තා. අනේ ස්වාමීනි මං එතකොට කල්පනා කළා මේක මහා පුදුම එකක්. මං කොයිතරම් ශ්‍රද්ධාවකින්ද මේ බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. එබඳු මගේ සිතටත් මේ විදිහේ පාපිය කුසල ඇති වෙනවනි කියලා අනේ භාග්‍යතුන් වහන්සේ මට කරගන්න බෑ, මං ආවා කිව්වා. අන්නේ එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තියෙනවා. මේක තියෙනවා මෙහෙම. පින්වත් මේගිය අරහත්ත්වයේ පිණිස මෝරපු නැති ජීවිතේ. අරහත්ත්වයේ පිණිස මෝරල නැති, මුහුකුරා ගිහින් නැති ජීවිතේ මුහුකුරා යෑම පිණිස, මේරීම පිණිස වමනා කරන කරුණු පහක් තියෙනවා. ධර්මාවෝදයට කරුණ කීයක්ද? පහක් තියෙනවා. දැන් මේක බලන්නේ මේකේ හොඳ වචනයක් මුහුකුරා මෝරලා යන්න ඕන කියලා තියෙනවා. අපි දන්නවා gediyak උනත් එහෙමයි නේ. අපි කිම අඹ ගැටයක්. මේක අපි බලාගෙන ඉන්න ඕනේ අඹ gediye පැහෙනකන්. කුඹරක එහෙනවා ගොයන්. වී ඉහෙනවා. වී ඉස්සට පස්සේ කුඹරේ අපි බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ, ඉවසගෙන ඉන්න ඕනේ. පැහිලා ඒ බණ්ඩි වැදිලා, බණ්ඩි හැදිලා, කීරි වැදිලා ගොයම හැදෙනකන් ඒක තමයි මේරිල්ල. මේ වගේ මේ ධර්මෙත් මෝරන්න නොමේරු සිත, නොමේරු අවබෝධය මෝරන්න කරුණු කීයක් උපකාර වෙනවද? කරුණු පහක්. මේ නිවන් මඟ, නිවන් අවබෝධයේ පිණිස නොමේරු ජීවිතය, මුහුකුරා නොගිය ජීවිතය හොඳට මෝරන්න, හොඳට මෝරන්න හොඳට මුහුකුරා යන්න. කරුණු කීයක්ද? පහක් උපකාර වෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයා. පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍රයා තමයි මේ ධර්මාභෝධයේදී නිවන පිණිස ජීවිතේ සකස් කළ දෙන්න උපකාර වෙන පළවෙනි එක. එහෙනම් මතක තියාගන්න, කල්යාණ මිත්‍රයා කියන්නේ අපිට මුණ ගැහිච්ච අපේ ජීවිතේ අග්‍රම කල්යාණ මිත්‍රයන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. කල්යාණ මිත්‍රයෙක් නිරතුරුවම ඇසුරට ලැබෙනවා නම් ඒ කෙනාගේ ජීවිතේ නිවන කරා යනවා. දැන් එහෙමනම් අපිට තේරෙනවා කල්යාණ මිත්‍රයා කියන්නේ නිකං කෙනෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගෙන් තමයි ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනගන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් තමයි නිවන ගැන අසාගන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් තමයි සංසාරේ භයානකත්වය දැනගන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් තමයි ජීවිතය යථාර්ථය දැනගන්නේ. මේ නිසා කල්යාණ මිත්‍රයා අඳුනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එකයි වදාළේ මේ නිවන් මගේදී කල්යාණ මිත්‍රයා සමග ඇසුරු කිරීම මුහුකුරා නොගිය ජීවිතය මාර්ගඵල අවබෝධයේ පිණිස මුහුකුරා යන්න උපකාර වෙනවා. දවසක් එක තැනක ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද ඔබ මේ මිනිසුන්ට හිතවත් නම්, සිනහවන්සනම්, සිනහවන්තනම්, අනුකම්පාසහගතනම් මේ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන හැටිම කියලා දෙන්න කියලා. මොකද එහෙනම් කල්යාණ මිත්‍රයෙකුගෙන් විතරයි ඒ චතුරාර්ය සත්‍ය කතාව අහගන්ට ලැබෙන්නේ. ඒක දන්නේ නැති එක්කෙනා මොකද කියන්නේ? ඒක දන්නේ නැති එක්කෙනා කියන්නේ නෑ නෑ නෑ, දැන් ඕගොල්ලෝ වගේ තමයි නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා කියනවා. ඔයගොල්ලෝ වගේ අය තමයි ඉන්න ඕනි කියන මේ සංසාරේ අනිත් පැයට උදව් කරන්. එම කියන අය නැද්ද? ආ, ඒ පාප මිත්‍රයා. කල්යාණ මිත්‍රයා ඒ කතාව කියන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා හැමතිස්සෙම කියන්නේ අනේ පුළුවන් තරම් ඉක්මනට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේකෙන් ගැලවෙන්න කියලා. අන්න කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය බොහොම වැදගත් එකක්. දැන් අපි ගමු උපතිස්ස කෝලිත කියන සරුවත් මොගලන් දෙන වහන්සේ උපතිස්ස කෝලිත වශයෙන් ඉන්න කාලේ හිටියේ කවුරු ළඟද? සංජය පිරිවැජිය ළඟ හිටියා. ඉතින් අන්තිමට මේගොල්ලෝ කල්පනා කළා මේ ආගමේ හරයක් තියෙන, හරයක් තියෙන එකක් හොයාගෙන යන්න ඕන කියලා. පිටත් වෙන්න කලින් කතා වුණා. මොකද්ද කතා වුණේ? ඔව්, ඉස්සෙල්ලා සත්‍ය හම්බ වෙන එක්කිනා අනිත් එක්කිනාට කියලා දෙන්න කියලා. ඉතින් මොකද කළේ? පිටත් වුණා. ඉස්සල්ලාම උපතිස්ස පිරිවැජියා සෝතාපන්න වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඊරවස කෙලීම හොයාගෙන ගියා. ඔව්, කෝලිතව හොයාගෙන ගිහිල්ලා ධර්ම කතාව කළා, සෝතාපන්න වුණා. ඊටවස ඒ දෙන්න මොකද කළේ? ඒ දෙන්න විතරක් බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නෑ. කල්පනා කළා අපිත් එක්ක පිරිසක් හිටියා. අපි කොහොම හරි කමක් නැහැ, මේක ඇත්තනේ, මේක අපි ගිහින් කියන්න ඕන කියලා මොකද කළේ? ආන්න ගියා. ගිහින් කිව්වා සංජය පිරිවැජිය විතරක් ආවේ නැහැ, අනිත් සංජයගේ ගෝලියෝ 250ම ආවා. ඒ සියලු දෙනාම එතන නිවන් බකට බැසගත්තා. අන්න කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා තමයි ඒක කළේ. කල්යාණ මිත්‍රයා කැමති තවත් කෙනෙක් සීල් රකින්නට. කල්යාණ මිත්‍රය කැමති තවත් කෙනෙක් භවනා කරනවට. කල්යාණ මිත්‍රය කැමති තවත් කෙනෙක් ජීවිත අවබෝධය ඇති කර ගන්නවට, සංසාරයෙන් මිදෙනවට කැමති. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා තියෙනවා යාළුව කණ්ඩායමක් 500ක්. ඒ යාළුවන්ගේ නායකයා තමයි ගවීසි. දවසක් යාළුව ඔක්කොම ඉතින් සිලයක් මොකවන්නේ ඔහේ ජීවත් වෙනවා. ගවීසි කල්පනා කළා මෙහෙම හරියන්නේ නැහැ, සීලයක් පුරුදු කරන්න ඕනේ කියලා. මොකද කියලා පංච සීලේ රකින්න පුරුදු වුණා. පුරුදුල යාළුවන්ටත් කිව්වා මෙහෙම මම දැන් පංච සීලේ රකින්නවා කියලා. යාළුව 500 කල්පනා කළා මෙයා පංච සීලේ රකින්නවා. එහෙනම් මේක ශ්‍රේෂ්ඨ දෙයක්. අපිත් පන්සිල් රකින්න ඕනේ කියලා යාළුවෝ 500ත් පන්සිල් රැක්කා. ඊට පස්සේ ගවීසි උපාසක කල්පනා කරනවා, දැන් අපි ඔක්කොම සමානයි. මම ප්‍රධානී හැටියට මට විශේෂත්වයක් තිබුණොත් හොඳ. මම අටසිල් රකින්නෝ කියලා 500ට කිව්වා. මම අද ඉඳලා අටසිල් රකින්නවා කියලා ඔන්න අටසිල් පුරුදු කළා. ඊට පස්සේ යාළුවෝ 500 කල්පනා කළා, මගේ අපේ ප්‍රධාන යාළුවා අටසිල් රකින්දි අපි 500 රකින්නක හරි නැහැ. අපිත් අටසිල් රකින්න ඕනේ කියලා ඒ 500ත් ඔන්න අටසිල් රකින්න පටන් ගත්තා. ඊට පස්සේ ගවීසි උපාසක කල්පනා කළා, මේක හරි මදි, දැන් ඔක්කොම එක ගන්න. ඒ නිසා මම දසසිල් රකින්නවා කියලා යාළුවන්ට කිව්වා. යාළුවනේ මං ඕන දසසිල් රකින්න පටන් ගත්තා කියලා. යාළුවෝ කල්පනා කළා, අපිට හරි නෑ මේක. මොකද මෙයා දසසිල් රකින්දි අපි අටසිල් රකින්න එක. අපිත් දසසිල් රකින්නවා කියලා මොකද කලේ? ඔක්කොම දසසිල් රැක්කා. ගවීසි කල්පනා කළා, දැන් වැඩක් නෑ, ඔක්කොම එක ගන්න. ඒ නිසා මම මහාන වෙනවා කියලා මොකද කලේ? ගවීසි කිව්වා, යාළුවනේ මම මහාන වෙනවා කියලා මහාන වුණා. මහන වුණාට පස්සේ යාළුට කල්පනා කළා, දැන් අපි හරි නෑ, දැන් අපිට අපිත් මහන වෙනවා කියලා යාළුව 500 මොකද කළේ? මහන වුණා. දැන් මහන වෙලා ඒකට දැන් චාරිකාවේ අදිනවා. ගවීසි ස්වාමීන් වහන්සේ කල්පනා කළා, දැන් මේක හරි නෑ, මෙහෙම එකට එක ගුඩේ ඉඳලා මේකෙන් ධර්ම අවබෝධ කරගන්න හම්බු වෙන්නේ නෑ, විවේක ගන්න ඕනේ කියලා. මම විවේකයෙන් ධර්ම අවබෝධ කරන්න ඕනේ, මෙහෙම හරියන්නේ නෑ කියලා වින් වෙලා හුදෙකලාව සීල සමාධි ප්‍රඥා වඩලා රහත් වුණා. එතකොට යාළුවෝ ටික කල්පනා කළා, මේ අපේ ගවීසි ස්වාමීන් වහන්සේ ධර්මයේ හසිර රහත් වුණා, අපිත් එහෙනම් කරන්න ඕනේ කියලා ඒ 500ත් රහත් වුණා. එතකොට බලන්න මේ කල්යාණ මිත්‍රයා කොයි තරම් උපකාර වෙලා තියෙනවද. බුදුරජාණන් වහන්සේ වදාළා, එතකොට මේ නිවන් මගේ නිවන් මඟ නිවන පිණිස මාර්ගඵල අවබෝධය පිණිස මෝරපු නැති ජීවිතේ මෝරලා දෙන්න උපකාර වෙන පළවෙනි කාරණේ මොකද්ද? කල්යාණ මිත්‍රයා. දෙවෙනි එක තමයි සීලය. දෙවෙනි එක, එතකොට තේරෙනවා කායික වැරදින් වෙන් වී සිටීම, වචනී වැරදින් වෙන් වී සිටීම ජීවිතයට පුදුම විදියට ඔව් ජීවිතේ දිනු කරගන්න සිල්වත් ජීවිතයේ පුදුම විදියට උපකාර වෙනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරන ශික්ෂාපදවල හික්මෙනවා යා. ශික්ෂාපදවල හික්මෙනවා. ඒ ශික්ෂාපදවල හික්මන එක ධර්මාභෝධයේ පිණිස මෝරපු නැති ජීවිතයේ ධර්මාභෝධි වෙන්න උපකාර වෙනවා. එතකොට මාර්ගඵල අවබෝධයක් ඇති වෙච්ච නැති ජීවිතයට මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්න උපකාර වෙනවා. දෙවෙනි කාරණේ මොකද්ද? සිල්වත් බව. මේක ආවට ගියාට කරන්න බෑ. හොඳට බලන්න හිතලා නුවණින් කල්පනා කළා, නුවණින් තේරුම් අරගෙනම නේද මේක කරන්න තියෙන්නේ. නැතුව කරන්න බෑ. සාමාන්‍ය ජීවිතේ පුරුදු කරන්න ඕනේ ඒක. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තිබෙන්නේ පොහොයේ දවසේ උපෝසත දවසේ අටාංග උපෝසිතේ පිහිටන්න කියලා තියෙන්නේ. විකාල භෝජනෙන් වැළකීලා ඉන්න කියලා තියෙන්නේ. දැන් මේ පින්වතුන් මාසෙට එක දවසක් විකාල භෝජනෙන් වළකිනව නේද? ආගික පුරුදු කරන්න ඕනේ. මාසෙට එක දවසක් උපවාස. මා ඒ පොහොයේ දවසේ ඉස්සරනම් හතර පොහොයටම විකාල භෝජනෙන් වැළකීලා තියෙනවා. ඊළඟට නැටුම් ගැයුම් යැයුම් විසුක දර්ශන වලින් වැලකී සිටීම, මේ වාගේ සිල්පද ටික ටික ටික ටිකේ සිල්පද පුරුදු කරන්න පුරුදු කරන්න ජීවිතේ මොකද වෙන්නේ? හොඳට සකස් වෙනවා තමන්ගේ සිල්වත් බව. මේකත් කරන්න තියෙන්නේ උත්සාහයකින්, වීරියකින් නේද? වීරියකින් තොර එකක්වත් කරන්න බෑ. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තියේ පළවෙනි එක, දෙවෙනි එක මොකද්ද? සිල්වත්කම. පංචශීලිය ආරක්ෂා කරගන්න එක්කෙන පංචශීලිය රකින්න ඕන. ඊට පස්සේ ඒක තමන් බලන්න ඕනේ, උසස් සීලයක් තමන්ට රකින්න පුළුවන් නම් ඊට වඩා උසස් සීල් රකින්න ඕනේ. ඉතින් ටීවී එකට වගේ අබ්බැහි වෙන්නේ නැත්තම් සීල් රකින්න හරිය ලේසියි. ඒ වගේ දේවල් වලින් වැළකී සිටිනවා නම් මොකද දැන් අපි දන්නවා මේ මිනිස්සුගේ ජීවිතවල දැන් බටහිර ලෝකෙන්න මේ ඔක්කොම ආවේ සීලයක් ගැන කතා කරන්නේ නැති, සමාධියක් ගැන කතා කරන්නේ නැති, ප්‍රඥාවක් ගැන කතා කරන්නේ නැති ලෝකෙන් තමයි ඕවා ආවේ. තේවා තියෙන්නේ මේ හැඟීම් අවුස්සලා අවුස්සලා අවුස්සලා අවුස්සලා අවුස්සලා විකාර වෙලා ඉවර කරන ඒ ජීවිතේදී. ඉතින් නමුත් අපි එහෙම නෙමෙයි, අපි බුදු කෙනෙකුගේ ධර්මයක් අසු අය, බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගියපු අය, ඒ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයක් සරණ ගියපු අය, අපේ પરම්පරාවේ හිටපු අපේ සිංහල પરම්පරාවේ මුල් කාලේ දසදහස් ගණන් ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බිහි වෙච්ච પરම්පරාවක්. ඉතින් ඒ නිසා මේකෙදි අපි මේ වගේ බටහිර ලෝකේ අහු වුණා කියලා ඒ රැල්ලටම අපි අහු විය යුතු නෑ. අන්න යා මොකද කරන්නේ? ඒ සිල්ලත් බව තුළ රැඳී ඉන්නවා. ඒකට දෙක සීලය. තුන්වෙනි එක තමයි එයාට නිතර අහන්න ලැබෙන්න ඕනේ දස කතා. මොනවද අහන්න ලැබෙන්න ඕනේ? දස කතා. දස කතා දැන් දස කතා අහන්න ලැබෙන්න ඕනේ, දෙතිස් කතා අහන්න නොලැබෙන්න ඕනේ. දෙතිස් කතා නම් දන්නවා කවුරුත් නේ, යුද්ධ ගැන, ඊළඟට දේශපාලනය ගැන, මැති ඇමතුවරු ගැන, කැම්පීම් ගැන, ඇඳුම් පැළඳුම් ගැන, ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන, නළුවන් ගැන, නිලියන් ගැන, ක්‍රීඩකයන් ගැන, හොල්මන් ගැන, මේ ඔක්කොම මොනවද? දෙතිස් කතා කිසි අඩුවක් නැතුව තියෙනවා. දැන් මෙතන කියන්නේ ඒක නෙමෙයි යෝනේ කියන්නේ. ඒක නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ මොන කතාවද? දස කතා. දස කතා මතක තියාගන්න. දස කතා වලින් පළවෙනි එක තමයි අප්පිච්ච කතා. අල්පේච්ච ජීවිතය ගැන කතාව. අල්පේච්ච ජීවිතය ගැන කතාව. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක සන්තුට්ටි කතා. දැන් පළවෙනි එක අල්පේච්ච ලද දෙයින් සතුට වීම ගැන තියෙන කතාව. ඔබට මතක ඇති අල්පේච්ච ජීවිතය ගැන සරියුත් මහරහතන් වහන්සේ තේර ගාථාවලදී වදාලා දානි ගැන කියද්දී තෙත දෙයක් ලැබුණත් කමක් නැහැ. වේලිච්ච දෙයක් ලැබුණත් කමක් නැහැ. බඩගින්න නිවාගන්න විතරයි ඕනේ. හතර පස් පිටක් කුස ඉතුරු කළා දාන ගන්ට ඕන. ඉතුරු හරිය පැන්වල දන්ට ඕන. නිවන් මගේ හැසිරෙන භික්ෂුවකට ඒක තමයි පහසු. ඔබට මතකද ඒක? එතකොට බලන්න මේ ඒ ධර්ම මාර්ගයේ මේ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ, පුරුදු කරගෙන තියෙන්නේ. අල්පේච්ඡතාවයේ කැම්බින් ඇඳුම් පැළඳුම් හැම එකකින්ම එන්න ඕනේ. අපිට ඒකට උමනා කරන එක තමයි ඒ අල්පේච්ඡ ජීවිතය ගැන අහන එක. ඒක අපිට නෑ. අපිට ඇහෙන්නේ මොකද්ද? මේක කාපන්, අරක කාපන්, අරක බීපන්. මේකනේ හැමතිස්සෙම ඇහෙන්නේ. ඒක ඇහෙන එකට මොකද වෙන්නේ? අපිට නොකෑ දේවල් කන්න ආස හිතෙනවා. නොබී දේවල් බොන්න ආස හිතෙනවා. නොවැන්ද ඇඳුම් අඳින්න ආස හිතෙනවා. නොගී ගමන් යන්න ආස හිතෙනවා. අන්න අල්පේච්ඡතාවය නෙමෙයි ඉන්නේ මහේච්ඡතා. බුදුරජාණන් වහන්සේ වදාළ අල්පේච්ඡතාවය ඇති කරගන්න කියලා. ඒක උපකාර වෙනවා මේ ධර්ම මාර්ගයේ අල්පේච්ඡතාවයේ එක. ඒ තුන්වෙනි කාරණේ දස කතා වලින් පළවෙනි එක. දෙවෙනි කතාව සන්තුට්ඨිතා. ලද දෙයින් සතුටු වීම. සන්තුට්ඨිතා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ කොහොමද? අවබෝධයෙන් කරන්න ඕන එකක්. අපිට මේ සෑහේ කියලා ලැබිච්ච දෙයකින් සතුටු වීම අවබෝධයෙන් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතයේ අනිත්‍යතාවය දන්න කෙනාට විතරයි. නැත්තම් නෑ. නැත්තම් අපිට ලැබිච්ච දේ අපි අතගාලා සතුටු වෙනවා. දැන් අපි දන්නවා ඒක ස්වාමීන් වහන්සේ දැන් ඔන්න ඔබ බලන්න හොඳට ඉස්සලා අලුත් ඇඳුමක් හම්බුනම මොකද අපි කරන්නේ? අතගාලා ඉඹලා තියනවා. මේ වගේ ඒක ස්වාමීන් වහන්සේ නමකට හම්බුන අලුත් සිවුරක්. උන්වහන්සේ මොකද කළේ? හොඳට සිවුර අතගාලා ඉඹලා තිබ්බා. පොරවන්න හිතාගෙන. අනේ අපවත් වුණා. මතක්ුණේ සිවුර උපන්නේ අයිනකුන්නෙක් වෙලා උපන්න සිවුරේ. සීල් රැකපු ස්වාමීන් වහන්සේ ඒ සිවුරට ආස කළා ඉනිකුන්නෙක් වෙලා උපන්නා නම් අපේ තියෙන ආසාවල් දිහා බැලුවාම ඒ උපත ගැන කවර කතාද? ආන් ඒකෙන් පේනවා ලදදීන් සතුටු වීම කියන එක හරිය උපකාර වෙන එකක්. අපි කිමු මෙහෙම එකක් ඔන්න මම ප්‍රායෝගික ජීවිතයේ සිද්ධියක් කියන්නේ. ඔන්න අපි දැන් රසවත් කෑමක් හදන්න පිළිල කරලා ඔක්කොම හදලා දැන් හෙට කන්න හදලා ෆ්‍රිජ් එකේ දැම්මා. දැන් රෑ මැරෙනවා. මට කුමක් මොකද කරන්නේ? ආන්න නුවණින් සිහි කළා තිබීම විතරයි බේරෙන්නේ. නුවණින් සිහි කළා තියෙන එකනේ බේරෙන්නේ. දැන් ඔන්න අපි රසට කෑමක් කුවේනවා. ඊළ මේසට ඇරියා. දැන් ඔන්න මෙයාට මූණකට හොදන්න බාත්රූම් එකට ගියා වැටුණා. ඔන්න මැරෙනවා. වෙන්න බැරිද? ඒ වෙලාවට සිහි වුණොත් මොකද වෙන්නේ? දැන් තේරුම් ගන්න අනතුර තියෙන වෙලාව. ලද දෙයින් සතුට වීම පුරුදු කළා තිබුණොත් එකපාරට අතාරින්න පුළුවන්. ඒ හිතලා තියෙන්නො නැත්තම් ඒක කරන්න බෑ. එතකොට ලද දෙයින් සතුට වීම සන්තුට්ඨිතා. එතකොට අප්පිච්චතා සන්තුට්ඨිතා. ඒක තමයි බුදුරජාන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පෙන්නලා තියෙන මරණ සතිය වඩන තැන. ඒක තියෙනවා මේ හිතන්නේ කියලා මේ හුස්ම අපි ඉහලට ගන්නවා. පහලට ගන්න බැරි වුණොත් ඉවරනේ. පහල හෙළුවා. ඉහලට ගන්න බැරි වුණොත් ඒත් ඉවරනේ. ආන් එහෙම හිතන්න කියලා තියෙනවා. බත් කටක් ගත්තා. ඇනුවා, ගිල්ලා, හිර වුණොත් ඒත් ඉවරනේ. වෙන්න බැරිද? ආන් ඒකයි. එනිසා මේ ජීවිතේ තියෙන්නේ නිකම් මේ තනකොළ ගහක අග හෙල්ලි හෙල්ලි තියෙන වතුර බිඳුවක් වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඒකේ දස කතාස. ආපිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා. පවිවේක කතා කියන්නේ හුදෙකලාව භාවනා කිරීම ගැන කතා කරන්න ඕනේ. පවිවේක කතා. හුදෙකලාව තනි වෙන්න තනි වෙලා සිටීමේ සුන්දරත්වය ගැන කතා කරන්න කියනවා. දැන් තනි වෙලා සිටීම සුන්දරත්වය නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ ජීවෙන එක්කිනාට. එයාට ඒක සාංකාවක්, පාළුයි, මුස්පේන්තුයි, මෝසලයි. අයියෝ මම මේ තනි වෙලා මොකද මේ? ඒක වෙන්නේ මොකද? තනි වෙලා ඉඳලා බණ භාවනා කරන ජීවිතයේ තියෙන සුන්දරත්වය දන්නේ නැති නිසා. දැන් අපේ වාසනාවට අපිට නම් එහෙම නෙමෙයි. තනි වුණාම ඇති වෙන පුදුම සතුටක්. පුදුම සතුටක් ඇති වෙනවා. මට මතක මම එක කාලයක් හිටියා සිරිපාද කැලේ තනියම. හරීම ප්‍රීතිය. මට තාමත් මේ ප්‍රීතිය දැනෙනවා හිතනකට. ඒ කැලේ හුදකලා විඳලා වටපිටා බලනට කැලේ විතරයි හරීම හිතට ප්‍රීතියක්. කොයිතරම් මේ සැනසෙල්ලයිද දැන් කියලා. ඒ වගේ අර හුදකලා ජීවිතෙන් සතුට වෙන්න ඕනේ. අන්න ඒක පුරුදු කරන්න ඕනේ නිවන් දකින්න කැමති කෙනෙක්. එතකොට ඒක මොකද්ද? පවිවේක කතා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා. අසංසග්ග කතා කියලා කියන්නේ එකතු නොවී සිටීම. එකට හිටියත් අපි ඉන්න ඕනේ කොහමද? හිතෙන් එකතු නොවී. එතකොට වෙනස් වෙන ලෝකයේ අභියස යාගේ ජීවිතයට ගැටලුවක් නැහැ. එයා අතහැරලා නින්නේ. හිතින් එකතු නොවේ ඉන්න ඕනේ. වෙනස් වෙන ලෝකේ වෙනස් වෙද්දී නාඩ ඉන්න පුළුවන් එයාට විතර. අසංසග්ග කතා. ඒකට කියන්නේ අසංසග්ග කතා. ඊළඟ එක විරිය ආරම්භ කතා. වීරිය ඇති කර ගැනීම ගැන කතා කරන්න ඕන. ඊළඟට සීල කතා. සමාධි කතා. සමාධි ඇති කර ගැනීම ගැන කතා කරන්න ඕන. පඤ්ඤා කතා. ආර්ය සත්‍ය අවබෝධය ගැන කතා කරන්න ඕනේ. විමුක්ති කතා. කෙලෙසුන්ගෙන් නිදහස් වීම ගැන කතා කරන්න ඕනේ. විමුක්ති ඥාන දර්ශන කතා. කෙලෙසුන්ගෙන් නිදහස් වෙන එක්කෙනාගේ අවබෝධය ගැන කතා කරන්න ඕනේ. මෙන්න මේව තමයි දැන් කියත් තියනවාද? 10යි. අන්න ඒකට තමයි කියන්නේ දස කතා, අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේ බුද්ධ ශාසනය තුල දස කතා කියන්නට අතිශයින්ම දක්ෂ වෙලා හිටිය ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද? අගතනතුරුත් ලැබුවා. මන්තානි පුත්ත පුන්න. මන්තානිපුත්ත පුන්න රහතන් වහන්සේ තමයි දස කතාවෙන් අග්‍ර. ඉතින් ඊළඟ එක, එතකොට මේ දස කතාව නිතර නිතර අහන්න ලැබි. මේක කරන්න පුළුවන් කෙනෙකුට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ධර්ම මාර්ගයේ නිතර නිතර කැසට් පටි අහන්න පුළුවන්. ඊළඟට නිතර නිතර පොත්පත් බලන්න පුළුවන්. නිතර නිතර මේ ධර්ම කතාව ශ්‍රවණය කළා තමන් විසින් මේ හිත රැකගෙන නිතර නිතර අහලා අහලා ඉගෙනගෙන ඉගෙනගෙන පුරුදු වෙලා ධර්මඥානයක් ඇති කර ගනිමින් හරි ගස්ස ගන්න ඕනේ දස කතාව අපිට ඒ විදිහට කරන්න තියෙන්නේ. ඊළඟ එක ආරද්ධ විරිය. ආරද්ධ විරිය කියන්නේ පටන්ගත් උත්සාහය. පටන්ගත් උත්සාහය හැම මොහොතෙම තියෙන්න ඕන කියන එක. දැන් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ යම්කිසි වැඩක් පටන් ගත්තට පස්සේ ටික වෙලාවක් නැත්තම් දවසක් දෙකක් මේක අල්ලගෙන යනවා, ඊට පස්සේ ඒ උත්සාහය ඉවරයි. ඒක නෙමෙයි මේ කියන්නේ. අකුසල ධර්ම ඇති වෙනකොට අකුසල ධර්මයන් බැහැර කරන්න උත්සාහ කරන්න ඕනේ. කුසල ධර්ම ඇති වෙනකොට කුසල ධර්ම දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේක තමයි උත්සාහය. දැන් අපි කිමු මිදුලක් තියෙනවා. දැන් මේ මිදුලේ වල් පැලෑටි වැවෙනවා. අපි මොකද කරන්නේ? උදුළු ගාලා දැම්මා. ඊට පස්සේ අපි හැක හැමදේම අතු ගන්න ඕනේ. වැස්ස වහිනවා. ආයෙ චූටි චූටි පැලෙන එකට ආයෙ අපි ගලවන්න ඕනේ. ආයෙ අතු ගන්න ඕනේ. එතකොට තමයි හැමතිස්සෙම වල් පැලෑටි නැතුව තියෙන්නේ. දැන් අපි එකපාරක් උදුළු ගාලා අයින් කරනවා. ඊට පස්සේ ඔන්න අපි මොකද කරන්නේ? ඔන්න වැස්ස වැස්ස බලාගෙන යනවා පාරෙන් යනකොට පේනවා චූටි චූටි පැල තියෙනවා. දැන් අපි මේක ගණන් ගන්නවද? ගණන් ගන්නෑ. ආයෙ ටික දවසක් යනකොට අපිට පේනවා මේක හිමීට හිමීට ලොකු වෙනවා. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට ආයි කාලයක් යනකොට මේවා හොඳට මේ පැල ටික මුල් අල්ලලා පොළොවට හොඳට වැඩෙනවා. අපිට මතකත් නෑ. උදළු ගාපු බිම මෙච්චර වැවෙනකන් අපි දන්නෙත් නෑ. ආන් ඒ වගේ තමයි හිතේ අකුසල් හටගන්නේ. හිතේ ඉස්සෙල්ලම හටගන්නා පොඩියට අකුසලි අපිට හොයන්න බෑ. අපි ගණන් ගන්නෑ. සිහිය පිටවල නැති නිසා, වීරිය නැති නිසා. ඊට පස්සේ මේ අකුසලයේ හැදෙනවා බලවත් සංස්කාරයක් හැටියට, සංයෝජනයක් හැටියට, බන්ධනයක් හැටියට. ඒත් අපිට තේරෙන්නේ නැහැ. අන්තිමට අපි ඒකෙන් දුක් විඳිනවා. ඒත් දන්නේ නැහැ. වීරියවන්ත කෙනා මොකද කරන්නේ? අකුසල් ප්‍රහාණය කරන්න පටන් ගත්තු, ආරම්භ කරපු උත්සාහයක් තියෙන්න ඕනේ. මේකේ තියෙන වචන කීපයක්, තාමවා දල්ල පරක්කමා අනිකිත්ත දුරෝ කියලා. තාමවා කියන්නේ දැඩි වීරියක් ගත්තු. අනිකිත්ත දුරෝ කියන්නේ වීරියත් නොහල. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක වයසක අම්ම කෙනෙක් මහණ වුණා. මහණ වෙලා දැන් භාවනා කරගන්න ඕනේ. ඉතින් වැඩ තියෙනවා ඒ භික්ෂුණී ආරාමයේ වැඩ ඔක්කොම මැද්දින් අමාරුවෙන් ඔන්න භාවනා කරනවා. දැන් සක්මන් කරන්න ඕනේ. මොකද කලේ? ඒ යට ගබඩා කාමරේ මැද්දි තියෙනවා කණුවක්. මේ අම්මට පේන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. පල්ලෙහාට බැලලා කණුව වටේට කැරකි කැරකි සක්මන් කරනවා. එහෙම සක්මන් කර කර සක්මන් කර කර සක්මණේම සමාධිය පුදවා ගත්තා. ඒ සමාධිය සක්මණේම විදර්ශනාවට වැළුවා. සක්මන් කරීම රහත් වුණා. අන්න වීරිය. මෙවැනි ආකාරයේ වීරියක් තියෙන කෙනා ඒ වීරිය උපකාර වෙනවා. නිවන අවබෝධයේ පිණිස නොමේරු ජීවිතේ මෝරන්නට අන්න ඒ වීරිය උපකාර වෙනවා. දැන් කාලෙන් අපිට පේන හැටියට ගොඩාක් වීරියවන්තයෝ අඩුයි. නැති කියන්න පුළුවන් ගාන. නමුත් අපි වීරිය ඇති කරග අපිට නෑ වීරිය නැතුවද? වීරිය තියෙනයි දස කතාවල් නිතර අහන්න ලැබෙන්නේ නැහැ වීරිය ඇති වෙන්නේ. දස කතා ඇසීමෙන් තමයි වීරිය ඇති වෙන්නේ. එතකොට ඒක අහන්න ලැබෙන්නේ නැත්නම් වීරිය ඇති වෙන්නේ නැහැ. ප්‍රමාද වෙනවා. අන්නේ වීරිය නොලත් මඟඵල ලබා ගැනීම පිණිස අන්න උපකාර වෙන කාරණයක්. දැන් කීය කිව්වද? හතරයි. පස්වෙනි එක ප්‍රඥාව. පස්වෙනි එක මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය. ඒ අවබෝධ ඥානෙ කරා යන්න නම් මේකේ තියෙන උද්‍යත්ත ගාමිනී ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු. එයාට තියෙන්න ඕනේ මේ අනිත්‍ය ජීවිතය ගැන අනිත්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ ප්‍රඥාව ඇති වෙන. ඒක ආර්ය වූ නිබ්බේධික ආර්ය වූ කලකිරීම. මොකක්ද ඒ කලකිරීමට කියන්නේ? ආර්ය වූ කලකිරීම කියලා. ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ අවබෝධයෙන් යුක්ත කලකිරීම. නමුත් කලකිරීම කියන වචනේට සාමාන්‍ය ලෝකයා හරි බයයි. ඒ කලකිරීම කියවම අපිට හිතෙන්නේ නිකන් මොකද්ද? නිකන් මොකද්ද එකක් වගේ කියලා. අපි කිව්වොත් එම සතුට, ප්‍රීතිය, සොම්නස, සනසුම කියලා කොයිද? කීකී බලනවා. කලකිරීම දුක එපා. එහෙමනේ අපි සාමාන්‍ය පුරුදු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේක නිකන් කලකිරීමක් නෙවෙයි මොකද්ද? ආර්ය කලකිරීමක්. සාමාන්‍ය ජීවිතේ ඒක හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ කලකිරීම අපේක්ෂා බංගත්වය. සාමාන්‍ය ජීවිතේ කලකිරීමට කියන්න ඕනේ වචනේ මොකද්ද? අපේක්ෂා බංගත්වය කියලා. ඔන්න තමන් බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් කළා බංකොලොත්. ඔන්න කලකිරිලා. එතන මේ ව්‍යාපාරي සාර්ථක වෙච්ච ගමන් අර කලකිරීම ඉවරයි. ඔන්න දෙමහල් දෙන්න දෙමහල් අසමගින්. ඔන්න කලකිරිලා. සමග වෙච්ච ගමන් ඉවරයි. ඔන්න දරුවෝ සල්ලකන්නේ කලකිරිලා. දරුවෝ එක්කන් ගිහිල්ලා නාවලම් කළා බත් ටිකක් කවපු ගමන් ඉවරයි ඒක. ආන් එතකොට ඒක අවබෝධයකින් යුක්ත කලකිරීමක් නොවේ. අවබෝධයකින් යුක්ත කලකිරීමට තමයි කියන්නේ ආර්ය නිබ්බේධිකාය පඤ්ඤා. සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය මනාකොට දුක් අවසන් වෙන්නේ මනාකොට දුක් කෙලවර වෙන්න හේතු වෙන්නේ අවබෝධයෙන් යුක්ත කලකිරීම. මොකක්ද අවබෝධය? ඔබට මතක ඇති සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් දැක්කොත් ප්‍රඥාවෙන් අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට යා දුක ගැන කලකිරෙනවා. ආන් ඒක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ යථාර්ථයේ නුවණින් විමසලා ඇති කරගන්න කලකිරීම, අවබෝධයෙන් යුක්ත කලකිරීම. ඒ කලකිරීම ඇති වෙච්ච එක්කෙනා උපතක් කරා යන්න කැමති නැහැ. ඒ කලකිරීම ඇති වෙච්ච එක්කෙනා අපාය යන්න කැමති නැහැ. නැත්තම් අනිත් අය ඔක්කොම අපාය යන්න කැමති. අපි කියනවා ඔහොම කරන්න එපා. අපාය නෑ අපි යනවා කියලා. පණුවෙක් වේ කමන්නේ නැහැ කියන දන්නේ නැහැ කියන ගියාට පස්සේ. කියන්නේ නැද්ද? කියනවා. සතික් වෙයි. එයි මොකද වෙන්නේ කියලා නෝ සතික් වුණාම. පිරිත් යා කමන්නේ නැහැ අපි බලා ගන්නම් කියනවා. ඒකේ තේරුම මොකද්ද? අවබෝධයක් නැහැ. හිතන්න පුළුවන් කමක් නැහැ. ශක්තියක් නැහැ. ඒ නිසා ඒ හැරෙන ඕනම පැත්තකට යා හැරෙන්න හිත හදාගෙන ඉන්නේ. පිරිතෙක් වෙනවා නම් ජීවිතේ පිරිතෙක් වෙන්න හිත හදාගෙන ඉන්නේ. කූඩල්ෙක් වුණා නම් ලේ උරන්න හිත හදාගෙන ඉන්නේ. මදුරුවෙක් වුණා නම් ලේ බොන්න හිත හදාගෙන ඉන්නේ. පණුවෙක් වුණා නම් ජරාව කන්න හිත හදාගෙන ඉන්නේ. ඌරෙක් වුණා නම් ලෑස්ති පිට ඉන්නේ. මේක තමයි සාමාන්‍ය හිතක ස්වභාවය. ඒක අවබෝධය නෙවෙයි. හැරෙන පැත්ත. මේක අපි හිතාමතා වෙන එක නෙමෙයි. මම කියන්නම් උදාහරණයක්. දැන් ඔන්න අපිට දැන් හොඳට හොදලා හොඳට අතපය හොදලා පිරිසිදු කරලා ඔන්න හොඳට කෑම ඕනේ. අපිට විශාල දුර්භික්ෂයක් එනවා. කන්න දෙයක් නැහැ. ඔන්න තියෙනවා කොස් කටු වර්ගයක්. කන්නේ නැද්ද? කනවා. පරිසරේ හැදුනට පස්සේ ලැබෙන දේ කන එක තමයි ස්වභාවය. ඔන්න කන්න දෙයක් නැහැ. ඔන්න යන්නකට තියෙනවා තනකොළ විතරක්. ඒකත් කන්න ලෑස්ති. බොන්න දෙයක් නැහැ. ඔන්න හොඳට උදාහරණයක් ටික ගන්න. අතරමං වෙච්ච දීවරයක නොන්න අපිට හිටපු ගම් පත්තරල ආරංචි වෙනවා. කැස් දැන් වතුර නැහැ මූදී. කැස් බෑයෝ අරගෙන කැස් බෑව මරලා කැස් බෑල්ලේ බිබී ඉන්නේ වතුර වෙනුවට. දැක්කද ජීවත් වෙන්න කරපුදී? ආන් මේ වගේ පවතින්න තමයි මේ ලෑස්ති. ඒක කලකිරීම නෙවෙයි. එතකොට බලන්න කලකිරින එක්කිනාට එයාගේ චින්තනය හසුරන්න තියෙන කොයි ආකාරයෙන්ද? කොච්චර සියුම්ද බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කරුණු පහ මාර්ගඵල අවබෝධයට නොමීරු ජීවිතයේ මෝරලා දෙනවා. මෙන්න මේ කරුණ පහ ඔබතුල තියෙනවා නම් සතුටු වෙන්නේ. පළවෙනි එක කල්යාණ මිත්‍රයා, දෙක සීලය, තුන දස කතා, හතර ආරද්ධ විරිය, පහ ප්‍රඥා. මෙන්න මේ පහෙන් සමන්විත ජීවිතේ සාර්ථක ජීවිතයක් කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මේ ගිය කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනා, කල්යාණ මිත්‍ර සම්පත් ඇති කෙනා සිල්වත් ජීවිතයක් ලබා ගන්නට කැමති විය යුතුයි. ආන්නේ එහෙනම් කල්යාණ මිත්‍රයත් එක්ක බැඳී තියෙන එකක් මොකද්ද? සිල්වත්කම. කල්යාණ සම්පත් තියෙන කල්යාණ මිත්‍රත්වයත් එක්ක බැඳී තියෙන කෙනා සිල්වත් ජීවිතයක් කැමති විය යුතුයි. ඊළඟට තියෙනවා කල්යාණ මිත්‍ර සම්පත් තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්ත කෙනා දස කතාව නිරතුරුව ලැබීම ගැන කැමති විය යුතුයි. එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් එක්කිනාට ලැබෙන ඊළඟ එක මොකද්ද? දස කතා ලැබෙනවා. ඒ කියන්නේ එහෙනම් අල්පේච ජීවිතය ගැන, ලද දෙයින් සතුටු වීම ගැන, හුදකලා විවේකයේ ගැන, නොවැළී වාසය කිරීම ගැන, වීරිය පැවැත්වීම ගැන, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශනය ගැන, මේ ඔක්කොම අහන්න ලැබෙනවා. කාගෙන්ද? කල්යාණ මිත්‍රයාගෙන්. කල්යාණ මිත්‍ර සම්පත්තියනකට වීරිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියනකට වීරිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාම ප්‍රඥාව උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ සියලු දේ කල්යාණ මිත්‍රයා මුල් කරගෙන තියෙන්නේ. ඒකයි දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වදාලා, ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? හා හා ආනන්ද, එහෙම කියන්න එපා. මේ සම්පූර්ණ බුද්ධ ශාසනයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. සම්පූර්ණ බුද්ධ ශාසනයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. ඉතින් මේ නිසා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක තමයි සම්පූර්ණ නිවන් මඟ තියෙන්නේ. සම්පූර්ණ නිවන් මඟ තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක. ඉතින් දැන් මේ මෙන්න මේ කරුණ පහේ පිහිටලා මොනවාද ඒ කරුණ පහ? කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම, සීලය, දස කතා, ආරද්ධ විරිය, ප්‍රඥාව. මේ පහේ පිහිටලා තව කරුණ හතරක් දියුණු කරන්න කියලා කිව්වා. ඔය පහේ පිහිටලා තව කරුණු හතරක් දියුණු කරන්න කියලා කිව්වා. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගේ ප්‍රහාණය කිරීම පිණිස අසුභේ වැඩිය යුතුයි. මිත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. තරහ නැති කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුයි. ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේදාය. විතරක නැති කිරීම පිණිස ආනාපාන සති වැඩිය යුතුයි. අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මාන අස්මිමාන සමුග්ඝාතාය. මම මාගේ මාගේ ආත්මය කියන අදහස නැති, මම වෙමි කියන අද මාන්නේ නැති කිරීම පිණිස අනිත්‍ය සංඥාව වැඩිය යුතුයි. අනිත්‍ය සංඥිනෝ මේගිය අනත් සංඥා සංඨාති. පින්වත් මේගිය අනිත්‍ය සංඥාවේ පිහිටපු එක්කිනා අනාත්මය අවබෝධ කරගන්නවා. අනත් සංඥී අසීමාන සමුග්ඝාතම් පාපුනාති. අනාත්මය අවබෝධ කරගන්න එක්කිනා මම වෙමි කියන මාන්නේ නැති කරනවා. දිත්තේව ධම්මේ නිබ්බාණං මෙලෝදීම අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඔන්න කරුණු හතර. අසුභය, මෛත්‍රිය, ආනාපාන සති, අනිච්ච සංඥා. අසුභේ වඩන හැටි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් කියලා නැති එකක් නෙමේක. හොඳට බලන්න වෙන කිසි ආගමක වෙන කිසි දර්ශනයක කොහේවත් කතා කරනවද මේ අසුබ වශයෙන් බලන්න කියලා? කොහේවත් කතා කරන්නේ නැහැ. මේක කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි. පෙන්නන්නේ කොහොමද? දෙපැත්තේ කට ගැට ගහපු මල්ලක් තියෙනවා. මේ මල්ලි දහන්නේ වර්ග පුරවල තියෙනවා. ඇස්පේන පුද්ගලෙක් කැවිදිලා මේ දෙපැත්තේම කට ලිහනවා. ලිහලේ මල්ල මෙහෙම උස්සලා මල්ල ගන්නවා. එතකොට අර දහන්නේ කොට වැටෙනවා. ඊට පස්සේ මල්ල පැත්තකින් දාලා දහන්නේ ටික මොකද කරන්නේ? වෙන් කරනවා. මෙව්වා වි, මෙව්වා මෑ, මේවා මුං ඇට, මේවා කඩල, මේවා කව්පි කිකි වෙන් කරනවා. ආන් ඒ වගේ දෙපැත්තේ කට තියෙන මල්ලක් වගේ කියනවා. දහන්නේ පුරවපු දෙපැත්ත කට තියෙන මල්ලක් වගේ කියනවා මේ ශරීරේ. ඉතින් මේ ශරීරේ දෙපැත්ත කට තියෙන මල්ල ලිහලා බලනවා වගේ මේ ශරීරේ නැමති මල්ල ලිහලා බලන්න කියනවා. මේවා කෙස් වින් කරන අර මෑට මුං ඇට වගේ. මේවා කෙස්, මෙව්වා ලොම්, මෙව්වා නියපොතු, මෙව්වා දත්, මේ හැම, මෙව්වා මස්, මේවා නහරවැල්, ඇට, මේවා ඇටලොඳ, මේවා වකුගඩු, මේ හදවත, මේවා අක්මා, මේ පෙනහලු, මේ බඩදිව, මේ කුඩා බඩවැල්, මේ මහා බඩවැල්, මේවා අසුචි කියලා ගොඩවල් ගහලා බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා මේ පිත, මේ සෙම, මේ සැරව, මේ ලේ, මේ දහඩිය, මේ තෙල්මන්ද, මේ කෙල, මේ සොටු, මේ සඳමිදුළු, මේ මුත්‍රා, වෙන්කර වෙන්කර වෙන්කර දෙපැත්තේ කට තියෙන මල්ල ලිහලා බලන වගේ බලන්න කියනවා. මේ විදිහට බලනකොට බලනකොට බලනකොට මොකද වෙන්නේ? තමන්ටම හිතෙනවා මේකට දැලුනේ, මේකට දැලුනේ, මේකද මේ මම ආසාවෙන් මගේ කියලා ගත්තේ. අන්න තමන්ගේ හිත විරාගී වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බලන්න කියලා. ඊළඟට බලන්න කියනවා මෙත් සිත පැතුරු වෙන එක, මෛත්‍රී භාවනා වඩන්න කියනවා. මෛත්‍රී භාවනා දෙකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා. මොනවද? අප්‍රමාණ චේතෝ විමුක්ති, මහග්ගත චේතෝ විමුක්ති. දෙකයි. මොනවද ඒ දෙක? අප්‍රමාණ චේතෝ විමුක්ති, මහග්ගත චේතෝ විමුක්ති. ඒක සඳහන් වෙන මොකේද? මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ. මොකේද සඳහන් වෙන්නේ? අනුරුද්ධ සූත්‍රය. එතකොට ඒකේ සඳහන් වෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා ඒක. අප්‍රමාණ චේතෝ විමුක්ති කියලා කියන්නේ මේ ප්‍රමාණයක් සීමාවක් කරන්නේ නැතුව මෛත්‍රියේ පතුරුන එක දිශා වශයෙන්. දැන් අපි ගත්තොත් උතුරු දිශාව. උතුරු දිශාවේ අසවල් තැන දක්වා කියලා නෙමෙයි. දිශාව පුරා අධිකටම අනන්තයට යනකම් ප්‍රමාණ රහිත කොට. ඊළඟට උතුරු අනු දිශාවේ. දැන් උතුරු දිශාවේ නම් උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊර්ෂියා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා, සාන්ත සුවේටපත් විත්වා කියලා ඔන්න සීමාවක් නැතිවම අනන්තයට මෙත් වඩනවා. ඊළඟට උතුරු අනු දිශාවට ඒ වගේ මෛත්‍රී වඩනවා. ඊළඟට දකුණු නැගෙනහිර දිශාවට මෛත්‍රී වඩනවා. ඊළඟට නැගෙනහිර අනු දිශාවට මෛත්‍රී වඩනවා. ඊළඟට දකුණු දිශාවට මෛත්‍රී වඩනවා. දකුණු අනු දිශාවට මෛත්‍රී වඩනවා. ඊළඟට බටහිර දිශාවට මෛත්‍රී වඩනවා. බටහිර අනු දිශාවට මෛත්‍රී වඩනවා. මේ මෛත්‍රී වැඩීම ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා සංක ධම්ම කියන සූත්‍රයේ සංයුත්ත නිකායේ. ඒක පෙන්ලා තියෙනවා උන්වහන්සේ හග්ගෙඩියක් මිනිස්සෙක් පිඹිනකට දිශාවල් වලට හග්ගෙඩිය පිඹිනකට සද්ද යනවා වගේ මෙත් සිත පතුරවන්න කියනවා ඒ විදිහට. ආන් ඒක මොන චේතෝ විමුක්තිද? අප්‍රමාණ චේතෝ විමුක්ති. මේ ධර්මඥානෙ හොඳට ඇති කරගන්න ඕනේ. පිරිසිදු නිවැරදි. ඊළඟ එක මහග්ගත චේතෝ විමුක්ති. මහග්ගත චේතෝ විමුක්ති කියලා කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා ප්‍රදේශ වශයෙන් ටික ටික ටික ටික පලල් කරගෙන පතුරවන එක. ඔන්න ඉස්සෙල්ලා තමන්ට ඔන්න තමන්ගෙන අරමුණු කරගෙන ඔන්න මෙච්චිත වඩනවා. කොහොමද වඩන්නේ? මම වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වෙම්මා, ඊර්ෂ්‍යා නැතික්වෙම්මා, දුක් පීඩා නැතික්වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවයට පත් වෙම්මා කියලා ඕනේ තමන්ට මෛත්‍රිය වඩනවා. ඊළඟට තමන්ගේ වටේ තමන්ගේ නිවසේ ඉන්න සියලු දෙනාට. ඊළඟට අමාරු එක තියෙන මොකද්ද? අසල්වාසීන්ට. ඊට පස්සේ අසල්වාසීන්ට මෛත්‍රිය වඩනවා. අසල්වාසීන්ට වටේ ඉන්න වැටවල් වල එහා පැත්තේ ඉන්න අයට මෛත්‍රිය වඩලා ඊට පස්සේ ඔව් අමාරු කොටස වෙන පන්න ගන්නවා. ඊට පස්සේ ගමට, ඊට පස්සේ පළාතට, ඊට පස්සේ රටට, ලෝකයට, මේ වගේ අර පටන් ගත්ත තැන ඉඳලා ටික ටික ටික ටික ටික ටික ඔව් මේක ප්‍රදේශ වශයෙන් පුළුල් කරගෙන මේ සිට වැඩිම තමයි. ඔව් මහග්ගත චේතෝ විමුක්ති. අර කලින් එක මොකද්ද? අප්‍රමාණ චේතෝ විමුක්ති. මේක මොකද්ද? මහග්ගත චේතෝ විමුක්ති වඩනවා. වඩනකට ඔන්න යාගේ දේශීය ප්‍රහාණය වෙන්නේ ඒක හේතු වෙන මෙත් සිට වැඩිම. ඊළඟික ආනාපාන සති. දැන් අපේ හිතේ ස්වභාවයක් තමයි මේ හොඳට බලන්න හිතලා මේ වදයක් වගේ පේනවා. මට නම් ඒක වදයක්. මොකද්ද වදේ? හිතවිලි එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා. එහෙම කතියක් නැද්ද? උල්පතකින් වතුර ගලන්නේ මේ හිතවිලි එනවා එනවා එනවා. මේක මහා වදයක් නේ. මේ වදෙන් බේරෙන්න තියෙන්නේ මොකද්ද? ආනාපාන සති. ආනාපාන සතිය කිරීමෙන් තමයි මේ හිතවිලි එනවා එනවා එනවා තියෙන මේ වදින් ගැලවෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් ආනාපාන සතියට හරී ලස්සන උපමාවක් කියලා තියෙනවා. ඔබ දැකලා ඇති හොඳට මේ පායන කාලෙට මේ පිට්ටනිවල අර හුළඟට කැරකිලා මේ දූවිලි ඇවිස්සෙනවා. දූවිලි ඇවිස්සන ගතියක් තියෙනවා. උන්වහන්සේ වදාළ හිත මේ වගේ කියලා. හිත හැමතිස්සෙම සිටිවිලි වලින් ඇවිස්සී ඇවිස්සී ඇවිස්සී තියෙනවා. එතකොට මේ අකාලෙට ලොකු වැස්සක් ඇදහැලෙනවා ඒ පිට්ටනියට. එතකොට ඇවිස්සෙන දූවිලිට මොකද වෙන්නේ? සැනකින් ඒක නැතු වෙලා යනවා. ආන් ඒ වගේ කියනවා ආනාපාන සතිය. මනාකොට ප්‍රගුණ කරන ආනාපාන සතියින් හිතේ පීඩාකාරී විතර්ක සැනකින් අතුරුදහන් කරනවා. ඒතර ආනාපාන සතිය ඒ වගේ එකක්. එතකොට චිත්ත මනෝ චිත්ත විතර්ක වලින් සිටිවිලි වලින් පීඩා විඳින කෙනෙකුට හරීම පුරුදු වෙන්න උත්සාහයෙන් උත්සාහයෙන් පුරුදු වෙන්න මොකද්ද? ආනාපාන සතිය හරි වාසි සහගතයි. උස්සහෙන් උස්සහෙන් වීරියෙන් වීරියෙන් කර කර කර කර පුරුදු වෙන්නේ. පුරුදු වෙලා ආනාපාන සතිය අධි කරගන්න. එතකොට හිතේ චිත්ත විතර්ක වහා සංසිඳී යනවා. ඊළඟ එක අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගාතාය. අස්මිමානේ කියලා කියන්නේ ඔව් මම කියලා ඇති වෙච්ච එක. ඒක මික දෝංකාර දෙනවා. දැන් කාලයක් තිස්සේ කොහොමද දෝංකාර දෙන්නේ? මම කියලා. දැන් ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, හිත ගැන දෝංකාර දිදී තියෙන්නේ මම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අනිච්ච සංඥා වඩන්න කියලා ඒකට. ඒක නැතු යන්නේ. අනිච්ච සංඥා වඩන්න කියන කොහොමද වඩන්නේ යා? ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, රස අනිත්‍යයි, පොට්ටබ්බ ස්පර්ශ අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි කියලා මේ වගේ අනිත්‍ය වශයෙන් නුවණින් සිහි කරනවා. මේක සිහි කළා තියෙන්න ඕන. මොකද අනිත්‍ය සංඥාව නිරන්තරයෙන් සිහි කළ නොතිබුණොත් තේරෙන්නේ නැහැ මේක. දැන් අපි කිම හොඳට අනිත්‍ය වශයෙන් වඩනවා කියලා. අනිත්‍ය වශයෙන් වඩනකට වඩනකට වඩනකට ඔන්න ඇහැ ලිඩ වෙනවා. එතකොට යාට තේරුම් ගන්න මේක මගේ වශගේ පවත්වන්න බෑ. මේක තමාගේ වශගේ පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. මේක අනාත්මයි. අන්න. එතකොට ආයි අනාත්මේ තේරෙන්නේ කාටද? අනිත්‍ය වඩපු එක්කිනාට. අනිත්‍ය මනාවකට පිහිටියොත් තමයි මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. රූපේ වෙනස් වෙනකොට මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තේරෙන්නේ අනිත්‍ය වශයෙන් වැඩුවොත් විතරයි. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් හිතෙන්නේ මොකද්ද? අනේ මේක අපලයක් වෙන්න ඇති. අනිත්‍ය දන්නේ නැහනේ. අනේ වෙනස් වෙනකට හිතන්නේ මොකද්ද? අපලයි. අනිත්‍ය දන්නේ නැහැ. අනිත්‍ය දන්නවා නම් ඒක මොකවත් වෙන්නේ නැහැ. හිතනවා මේ අනිත්‍ය තමයි. මේක තමයි අනිත්‍ය. වෙනස් වෙනකට උන් කන වෙනස් වෙනකට, නාසය වෙනස් වෙනකට, දිව වෙනස් වෙනකට, කය වෙනස් වෙනකට, හිත වෙනස් වෙනකට තේරුම් ගන්න මේ ඔක්කොම අනිත්‍යයි. එතකොට මේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේ ඔක්කොම වෙනස් වෙනකට තේරුම් ගන්නවා අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය දේ තුල තමයි එයා දකින්නේ මොකද්ද? ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ සත්‍ය පුද්ගලික නැහැ කියලාද ආත්මයක් නැහැ කියලාද? ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ කියන එකේ තේරුම මොකද්ද? තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් ස්ථිර සාරදයක් නැහැ කියන එක. සත්‍ය පුද්ගල විහාර ලෝකේ ඉන්නවා. නමුත් ස්ථිර සාරදයක් නැහැ. ආත්මයක් නැහැ. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. අන්න මේක තමයි මෙයාට තේරුම් ගන්න උපකාර වෙන්නේ. අන්න ඒ විදිහට ටික ටික මේ ධර්ම මාර්ගයේ උපකාර වෙනකොට අනිච්ච සංඥා පුරුදු කිරීමෙන් ඔන්න යා නෝනින් කල්පනා කරනවා. එහෙනම් මට කොයි ලෝකී පුදුණක් මට ලැබෙන්නේ ඇස් දෙකක්. ඊ ඇස් දෙක අනිත්‍යයි. කොයි ලෝකී උපන්නක් මට ලැබෙනවා මේ වගේම කනක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකී උපන්නක් මට හම්බ වෙන්නේ මේ විදිහම නාසයක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකේ උපන්නත් මට හම්බ වෙන්නේ මේ විදිහේ දිවක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකේ උපන්නත් මට හම්බ වෙන්නේ මේ විදිහේ කයක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකේ උපන්නත් මට ලැබෙන්නේ මේ විදිහේ හිතක්. මේකත් අනිත්‍ය එකක්. එහෙනම් මේ අනිත්‍ය උදේ මං අනිත්‍ය වශයෙන්ම දකිනවා කියලා අන්න නුවණ තියෙන එක්කෙනා නුවණින් සිහි කළ තියෙන්න ඕනේ ඉස්සෙල්ලම. නුවණින් සිහි කළ නොතිබුණොත් එයාට ඒ වෙලාවට සිහි කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. බොහෝ විට සිද්ධ වෙන්නේ එහෙම ඒ අපි හිතාගෙන ඉන්නවා මේ වෙලාවට කරන්නම් කියලා. නමුත් ඒ වෙලාවට කරන්නම් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපේ හිතේ අපේ හිත කොයි වෙලාවේ කලබල වෙයිද? මොන වගේ කලබල වෙයිද? මොන විදිහේ තීරණ ගනීද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. සමහරට නිකන් උඩින් පල්ලෙන් බලනකට නම් හිතෙන්න පුළුවන් නෑ දැන් තණ්හාව නෑ වගේද? අමඩ නම් කමක් නෑ මොනවා වුණත් දැන් ඉතින් ඕන දෙයකට මම මොන දිනවද කියලා තමයි උඩින් පල්ලෙන් බලනකට හිතෙන්නේ. නමුත් ප්‍රශ්නයක් වෙලා බලන්න ඕනේ තමන් කොහෙන්ද නවතින්නේ කියලා. අන්න එතකොටයි තේරෙන්නේ මේ හිත ඇතුලේ කොයිතරම් මේවා මුල් බැසගෙන තියනවද කියලා. මුලින්ම හිතෙන්නේ නැහැ. මුලින් හිතෙන්නේ නැහැ මේවා ඇත්ත තමයි අනිත්‍ය තමයි මේවා ඔක්කොම. මේවා නැති වෙනවා තමයි කියලා හිතනවා. ඇත්තරම නැති වෙන්න ඕනේ. එතකොට තමයි කම්පණේ එන්නේ. එතකොට තමයි තේරෙන්නේ නෑ මේ ගැන මට කිසි අවබෝධයක් නෑ නෙමේ කම්පණේ තියෙන එකනේ කියලා. ඒ නිසා මේ අනිත්‍ය ගැන නිකන් අපි මේ කතාබස් කරන කතාව පවා නුවණින් හිතන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, යලි සිහි කරන්න ඕනේ. ඒක පුළුවන්. ඒකෙන් තමයි ධර්ම මාර්ගයේ ටික දියුණු කරන්න පුළුවන්කම තියෙන. හැබැයි ඉතින් හිතන්නම ඕනේ. හිතන්න නැත්තම් කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ හිතන්න බැරි කෙනෙකුට කරන්න බෑ. හිතන්නම ඕනේ, හිතලා තියෙන්නම ඕනේ, නුවණින් කල්පනා කරන්න ඕනේ. කල්පනා කරේ නැත්නම් කිසි දෙයක් කරන්න බෑ. දැන් දරුසිනේසගෙන බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරන්නේ? මොකක් වගේද ඒක? සම්මස් නහර ඇට මිදුළු විදගෙන ගිහින් ඇට මිදුළු වල තියනවා කියන දරුසිනේහස. දරුසිනේහස වගේම තව සිනේහසක් තියෙනවා. මොකක්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ඇති සිනේහස. ඒක සම්මස්නහර ඇට මිදුළු විදගෙන ගින් ඇට මිදුළු වල තැම්පත් වෙලා තියෙනවා. මොකද්ද? ලාභයට තියෙන ආසාව, සත්කාර සම්මානයට තියෙන ආසාව, කීර්ති ප්‍රශංසා වලට තියෙන ආසාව. එදිර බලන්න මේ හිතේ තියෙන ස්වභාවය කොයිතරම් දරුණුද කියලා. ඉතින් නුවණ තියෙන එක්කෙනා මේක අනිත්‍ය වශයෙන්ම කල්පනා කළොත් විතරයි මේවා කෙරෙහි නොයැලෙන්නේ. එහෙම නැත්තම් නොයැලෙන්නේ නැහැ. එහෙම නැත්තම් හිතෙන්නේම එහෙම නැත්තම් හිතන්නේ අර චේතෝ අනංගන සූත්‍රය හරි ලස්සනට තියෙන මේ අනංගන සූත්‍රය විස්තර කරන මේ එන මජ්ක්‍ධිම නිකායේ අලුතින් පරිවර්තන හම්බ වෙන එකේ තියෙනවා හරි ලස්සනයි. මේ සාරිපුත්ත හාමුදුරුවෝ විස්තර කරනවා අනංගන ගැන. අනංගන කියන්නේ මේ උපක්ලේශ. උපක්ලේශ කියලා කියන මේ හිත ඇතුලෙන් ඒ උපක්ලේශ මුල් කරගෙන තමයි අකුසල් හටගන්නේ. ඒක තියෙනවා මෙන්න මෙහෙම උපක්ලේශයක් ගැන මම එකක් කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් හිතුණා මෙහෙම. අනේ මට පමණක් මුල් පුටුව ලැබීවා. වෙන කෙනෙකුට මුල් පුටුව හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආන් එතකොට තරහක් එනවා. ආන් එතකොට අමනාපයක් එනවා. මොකද? ආ මගේ මුල් පුටුව නේද මෙයා මේ ගත්තේ. ඊළඟට තමන් මුල් පුටුවේ වාඩි වෙනවා. ඊළඟ එක්කෙනාට මුල් පුටුවේ සුදුසුයි කියලා තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? ආන් ඇති වෙනවා. කෙලස්. ඒ උපක්ලේශ කියලා පෙන්නලා තියෙනවා. මේ වගේ මේ හිතේ ඇති වෙන මේ කෙලස් උපක්ලේශ මේ ඔක්කොම නැති කරන්න තියෙන ඖෂධය මොකද්ද? අනිච්ච සංඥාව. අනිත්‍ය කියන එක හොඳට පුරුදු කරලා තිබීම තම තමන්ගේ ජීවිතවලට පුදුම විදිහට පිහිට වෙන එකක්. පුදුම විදිහට පිහිට වෙනක. පුදුම විදිහට හිතේ නුවණ දියුණු කරන්න, ධර්ම අවබෝධ කරන්න, මාර්ගඵල ලබන්න උපකාර වෙන ප්‍රධාන දෙයක් තමයි අනිත්‍ය ගැන සිහි කරලා තිබීම. අනිත්‍ය ගැන සිහි කළ නැත්නම් මේ බාහිර ලෝකයේ තියෙන හැලහැප්පිලිත් එක්ක යා එකතු වෙනවා. එකතු වෙලා ඒක අතහැරගන්න බැරුව යනවා. අමාරු වෙනවා. ඉතින් හොඳම දේ තමයි අනිච්ච සංඥාව පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා. ඊට පස්සේ අනිච්ච සංඥාව නවත්තන්න යා. ඊළඟ එකට පයින්න ඕනේ. මොකද්ද? අනාත්ම සංඥාවට එන්න ඕනේ. මෙතන නෑනේ මේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ඇහැකුත් නෑනේ ලෝකේ කාටවත්. ලෝකේ තමන්ට විතර නෙමෙයි ලෝකේ කාටවත් නෑ. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කන් දෙකක් ලෝකේ කාටවත් නෑ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් නාසයක් ලෝකේ කාටවත් නෑ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දිවක් ලෝකේ කාටවත් නෑ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කයක් ලෝකේ කාටවත් නෑ. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් හිත ලෝකේ කාටවත් නෑ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත්‍ය මේ කාටවත් නෑ. දැන් අපි ගත්තොත් අනුරාධපුර යුගයේ කුීතරම් බබලිච්ච යුගයක්ද? පස්සේ ඉතින් වල්බී වෙලා වනාන්තර ගති වෙලා ගියා. සවැත් නුවර කුීතරම් ශාස්ත්‍රීයකද? රජගහ නුවර කුීතරම් ශාස්ත්‍රීයකද? දැන් ඉතින් නිකම්ම නිකං පාළු වනාන්තර ලඳු කැලෑවල් මුකවත් නෑ. අනිත්‍ය කියන්නේ එහෙම එක. දැන් ඔය අපි හිතාගෙන ඉන්න මේ ලෝකේ අපි හැමදාම ඉන්න ඕනේ කියලා වගේ. නමුත් එහෙම එකක් නෑ. මේ අනිත්‍ය ලෝකෙට මූණ දෙන්නකට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අනිත්‍ය ඉදිරියේ ඉතුරු වෙන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නෑ. හේතුන් නිසා හටගත් යමක් වේද ඒ සියලුම දේ අනිත්‍ය පහර කෑමට ගොදුරු වෙනවාමයි. හේතුන් නිසා හටගන්න යම්තාක් දේවල් ඇද්ද ඒ සියලු දේවල් අනිත්‍ය පහර කෑමට ගොදුරු වෙනවාමයි. අනිත්‍ය අභියස නැති වෙනවාමයි. ඒ නිසා මේ අනිත්‍ය නෝනින් කල්පනා කරන කෙනෙකුට තමන්ගේ ජීවිතේ සංසිඳුණු සිත tempas හිතක් ඇති කරගන්නට ආන්ගේ අනිත්‍ය අවබෝධි උපකාර වෙනවා. එහෙම එක්කිනාට තමයි අනාත්ම දෙන්නේ. මේක මෙහෙම තමයි තම අනිත්‍ය දේවල් මේ තමාගේ වශයෙන් පවත්වන්න බෑනේ මේවා. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නෑනේ කියලා ආන්න නෝනින් කල්පනා කරන්නේ නෝනින් හිතන්න පුළුවන්කම ලැබෙන්නේ එයාට විතරයි. අන්න ඒකෙනා මොකද කරන්නේ? සමාජයේ කටයුතු කරනවා තමයි. සමාජයේ කටයුතු කරනවා, දිවල් දොරවල් කටයුතු කරනවා, රැකී රක්ෂාවල් කරනවා, යුතුයකම් ඉෂ්ට කරනවා. ඒ දරුවන්ගේ ජීවිතවලට යහපත පිණිස, සතුට පිණිස ඇති වෙන දේවල් කරලා දෙනවා. නමුත් එයා දන්නවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා. මෙන්න මේ නිසා තමයි මේක කොච්චර දැනගෙන හිටියද කියනවා. අර අර නකුල මාතාව, නකුල පිතා මරණාසන්න වෙලාවේදී නකුල මාතාව මොකද කිව්වේ? කිව්ව මා කෙරෙහි හෝ දරුව කෙරෙහි හෝ ආසාවක් ඇති කරගන්න එපා. අපේක්ෂා රහිත, අපේක්ෂා සහිතව මරණයට පැත්වීම බුදුරජාණන් වහන්සේ ගරහා කරපු එකක්. බලන්න එතකොට උපාසිකාවක් දැනගෙන හිටපු බුදුදහම. උපාසිකාව දැනගෙන හිටපු බුදුදහම මොකද්ද? අපේක්ෂා සහිතව මරණයට පත්තුනොත් ඒක ගරහා ලැබිය යුතු එකක්. ඒ නිසා අපේක්ෂා රහිතව මැරෙන්න කියලා තමන්ගේ ස්වාමියාට කිව්වා. එතන ස්වාමියා ධර්මීය කරා යන්නේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා ධර්මීය ගැන කතා කරපු කෙනෙක්. ස්වාමියා ඒක පිළිගත්තද නැද්ද? පිළිගත්තා. ඒ බිරිඳ ඒ කරුණ ටික කියාගෙන කියාගෙන කියාගෙන ගියා. කියාගෙන ගිහින් කිව්වා මෙහෙමයි මට හොඳට ජීවත් වෙන්න පුළුවන් මං වෙන කෙනෙක්ව ගන්නෙ නෑ මේ ළමයි පොඩි තමයි නමුත් මට රස්සාවක් කරලා හම්බ කළා ඒක හරි ලස්සනට ඒ කාන්තාව කියනවා නකුල මාතාව කියනවා මට පුළුවන් කපු කටින්න පුළුවන් මට රිදිවියන්න පුළුවන් මං අතේ පායේ මහන්සියෙන් හම්බ කරන්නම් මම මේ ළමයිව බලා ගන්නම් මට මම කොහොම ජීවත් වෙයිද ළමයි කොහොම ජීවත් වෙයිද මේවා හිතන්න එපාකෝ මේ වෙලාවේ අන්න බලන්න මරණ ආසන්න කෙනෙකුට දෙන අවවාද ඊටවසි කිව්වා මම හිතන්න එපා මම වෙන ස්වාමියෙක් ගානි කියලා මං එහෙම නෑ කිව්වා පේන්නේ නැති කියලා මං ගත කරපු ජීවිතේ මං හොඳ සිල්ලා ජීවිතයක් ගෙව්වා කියලා ඒකත් මතක් කරලා දුන්නා හිතන්න එපා කිව්වා මම බණ භාවනා කරන එකක් නෑ කියලා මම හොඳට චිත්ත සමාධිය කැටි කරගත්තු කෙනෙක් කිව්වා අන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බේස කලාවනේ ගිහිල්ලා අහන්න කිව්වා ඊළඟට හිතන්න එපා කිව්වා මම මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනේ ගත්ත නැති කෙනෙක් කියලා මම සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරපු කෙනෙක්. එතකම් මරණාසන්න වෙලා වෙනකම් කිව්වේ නැහැ ස්වාමියාට ඒක. මරණාසන්න වෙලාවක මම මෙහෙම කෙනෙක් අන්න බුදුරජාණන් වහන්සේ බේසකල වනේ වැඩින්න අහන්න කිව්වා. මේ ටික කියාගෙන ගියා අර මිනිස්සේ සනීප වුණා. ඊට පස්සෙ හැරමිටියක් ගගා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගියාම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ඔබේ ස්වාමි දියණිය ගුණෙන් යහපත් ගුණධර්ම වලින් යුක්ත කෙනෙක් ඔබට මහා ලාභයක් මාගේ ගිහි ජීවිතයේ ගත කරන චිත්ත සමාධිය ඇති යම් ශ්‍රාවිකා පිරිසක් ඉන්නවද ඒ ශ්‍රාවිකාවන්ගෙන් එක්කෙනෙක් කිව්වා මුල් සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කරපු ශ්‍රාවිකාවන්ගෙන් එක්කෙනෙක් කිව්වා ආන් එහෙම තමයි ඒකට හේතු වෙන්නේ ඒ වගේ අර බිරිඳට කියන්න පුළුවන්න්නේ මොකද අනිත්‍ය සංඥාව මනාවකට වඩලා තිබ්බ නිසා වෙන කෙනෙක් නම් මේ දඩින් බඩින් ගාලා මේ ගස්කොලම් පෙල්ලෙනවා වගේ හදිසියෙ මොන හරි කරදරයක් වුණා කියමු ඊට පස්සේ මොකද වෙන්නේ? පණ ටික යන්න දෙන්නේ නැහැ. පුළුවන් නම් ඒක ගන්නවා ගුලි කරලා. අරන් ආයෙ උබනවා කටේ. හිටපන් තව කාලයක් හිටපන් මේ තාම ළමයි පොඩි කියලා. මොකද ඒ තරම් දේවල් තමයි එච්චර අවබෝධයක් නැහැ. ඒ නිසා මේකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව පෙන්වා දෙන අනිත්‍ය සිහි කර තිබීම ජීවිතයට විශාල උපකාරයක්. දැන් මතකද නොමීරු ජීවිතේ මාර්ගඵල අවබෝධයේ පිණිස මෝරා දීමට උපකාර වෙනවා ප්‍රධාන වශයෙන් කරුණු පහක්. මොනවාද ඒ පහ? කල්යාණ මිත්‍ර සම්පත්තිය, සීලය, දස කතා, ආරද්ධ විරිය, ප්‍රඥා. මේ පහම ලැබෙන්නේ කවුරු නිසාද? කල්යාණ මිත්‍රයා නිසා. මේ පහ ඇති කරගත්තු එක්කෙනා තව කරුණ කීයක් මත්ෙහි වර්ධනය කළ යුතුද? කරුණ හතරයි. මොනවද? රාගේ ප්‍රහාණය කිරීම පිණිස අසුභේ වැඩිය යුතුයි. ඔව්. ව්‍යාපාදේ ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුයි. විතර්ක සංසිඳවාලීම පිණිස ආනාපාන සතිය වැඩිය යුතුයි. අස්මිමානේ නැති කර ගැනීම පිණිස අනිච්ච සංඥා වැඩිය යුතුයි. මනාවකට අනිච්ච සංඥා වඩනකොට අනාත්ම සංඥාවේ හිත පිහිටනවා. අනාත්ම සංඥා හිත පිහිටන එක්කෙනා අස්මිමානෙන් තොර වෙනවා. එයා නිවන් දකිනවා. ඉතින් මේ නිසා අප සියලු දිනාටත් ඒ ආකාරයටම මේ මේගී ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දැන් මේවා ඇහෙනකට තේරෙන්නේ නැද්ද? මේ ධර්මේ නම් ඒ කාන්තේම බුදු කෙනෙක් විසින් දේශනා කර යුතු එකක් කියලා තේරෙන්නේ නැද්ද? ආන්න බලන්න. ඒ නිසා ඒ ශ්‍රී සද්ධර්මයේ අපටත් උපකාර කරගෙන අපේ ජීවිතවලටත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු.